අපේ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ බලාගෙන ඉඳෙද්දී මේ රටේ විදේශ ප්‍රතිපත්ති ජාත්‍යන්තර දිනා ගැනීම පිළිබඳව කවුරුත් ඉතාම විමසිල්ලෙන් බලන්නේ. අපි අලුත් ආණ්ඩුවක් හදපුවම එතුමාට පළවෙනි වතාවට රාජ්‍ය නායකයෙක් හැටියට විදේශ සංචාරයට තෝරගන්න ලැබුණා අල්ලපු අසල්වැසි ඉන්දියාව. ඉන්දියාවට ගිහම එතුමාට විශාල ගෞරවයක් ලැබුණා. පෞගිය කාලේ ඉන්දියාව අපේ අසල්වැසි වුණාට අපෙන් ඈත් වෙලා ඉන්නවා. බ්‍රිතාන්‍යෙදී දැන් අර යුරෝප හවුල කොටි දහනම දැන් ආපහු ක්‍රියාත්මක කරන්න తీරණය කරා. මේක සුවිශේෂයක් නෑ. එතුමා ඊට පස්සේ චීනෙදී. ඒ නිසා චීනෙ ගැන මේ පෞගිය සතිය උගත්ම පත්තරවල රූපවාහිනිය ඔය හැමතැනම චීන චාරිකාව හා චීනය හා ශ්‍රී ලංකාව ගැන කතා කරා.